හසරලි සාගරේ මුතු වෙලකු වෙලා මෙත් අඹරේ පායලා කරු දෙකකු වෙලා ඒ දුන්නක සංගවලා දෙතොල් රතකලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා විමනේ විසිතුරු පවසා නිත් එළියෙන් තොරතුරු විමසා පියවදනේ සලුවට දවටා සනසිල්ලේ උණුසුම ගවසා ඔබ නලවන්නම් ඔබ සනසන්නම් මම ඔබ නලවන්නම් ඔබ සනසන්නම් භූමියන සුළු ආදරයක කතා කියන්නම් මුවහතරැලි සාගරේ මුතු වෙලක් වෙලා මෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා ඒ දුන්නක සංගවලා දෙතොල් රසලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා විමනේ සුමි ගුණමවලා දීදුන්න කසසිල සපතලා මල් කිමියක මදුරස සොයලා සල් අරලක පවනැලි නිවලා ඔබ නලවන්නම් ඔබ සනසන්නම් ඔබ නලවන්නම් මම ඔබ සනසන්නම් නුමියන සුළු ආදරයක කතා කියන්නම් හසරලි සාගරේ මුතු වෙලකු වෙලා එත් අඹරේ පායලා තරු දෙකකු වෙලා ඒ දුන්නක සංගවලා දෙතොල් රතසලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් ගලා